නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, උදේවරුවේ අපි ඉගෙන ගත්තේ උපාලි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. හවස්වරුවේ අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම සීක සූත්‍රය. සීක පුහුණු වෙන කෙනා ගැන දෙසුම. ඔබට මතකද මං උදේ ඔබට කියපු කරුණු වලින් බලගත්තද කාරණේ මොකද්ද කියලා? මොකද්ද මේ ධර්මයෙන් අපි මොකද්ද ඉස්සෙල්ලාම ගන්න ඕනේ? පැහැදීම. ඒ පැහැදීම නැතිවීමේ අර්බුද තමයි හැමතැනම තියෙන්නේ. පැහැදීම ඇති වෙන්න බුද්ධ දේශනාවේ තියෙන පරිපූර්ණත්වයේ දකින්න ඒ දේශනාව සම්පූර්ණයෙන්ම අපි දැනගන්න ඕනේ. මම කියන හොඳ උදාහරණයක්. සුභ කියලා තරුණෙක් බුදුරජාණන් වහන්සේ එතකොට පිරිනිවන් පාලා දීඝනිකායේ සූත්‍රයේ තියෙන සුභ සූත්‍රය ආනන්ද හාමුදුරුවන්ට තමන්ගේ නිවසට වඩින්න කිව්වා. ආනන්ද හාමුදුරුව වැඩියා. එයා අහනවා, ස්වාමිනි ආනන්දයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වැඩින්නදී මේ නිතර නිතර උන්වහන්සේ මොකක්ද මේ සමාජයට කිව්වේ? නිතර නිතර මොකද්ද උන්වහන්සේ ප්‍රකාශ කළේ? ආනන්ද හාමුදුරුව කියනවා, පින්වත, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දී නිතර නිතර කියා දුන්නේ ආර්ය සීලිය ගැන, ආර්ය සමාධිය ගැන, ආර්ය ප්‍රඥාව ගැන. අනේ ස්වාමීනි මට කියනවාද ඒක කියලා ඇහුවා. ලස්සනට සීලස්කන්ධය විස්තර කළා ආනන්ද හාමුදුරුව. සමාධි ස්කන්ධය විස්තර කළා. අභිඥා, අරහත්ය, ආශ්‍රවක්ෂය කර ඥාණී දක්වා විස්තර කළා. දැන් මේක විස්තර කළේ කාටද? අර සුභ කියන ගිහි ජීවිතය ගත කරන තරුණයාට. එතකොට එයාට සම්පූර්ණම බුද්ධ දේශනාව අහන්න ලැබුණා. මුල්මදාග පිරිසිදු ආර්ථ සහිත පැහැදිලි වචනවලින් යුතු නිවන් මඟ අහන්න ලැබුණා. අන්න හිත පැහැදුණා. අපේ ඇයට හිත පහදින්න නොලැබෙන්න හේතු බොහෝ අයට. මේක සම්පූර්ණයෙන් මේ මුල්මදාග පිරිසිදු ආර්ථ සහිත ව්‍යංජන සහිත ආකාර සර්වාකාරයේම පිරිපුන් වූ නිවන් මඟ අහන්න ලැබෙන්නේ නැහැ. ඊට ඉස්සෙල් සැකේ එනවා. ඕක කොහොම කරන්නද කියලා අහනවා. පුළුවන්ද කියලා අහනවා. කොහොම අර සැකේ නම් මිසක් මේකට හිත පහදවාගෙන අනේ මෙහෙම ධර්මයක් නේ තියෙන්නේ. මෙහෙම ප්‍රතිඵල ලැබලා තියෙනවනේ මේ ධර්මයේ කියලා. තමන්ට බැරි වුණත් කමන්නේ මේ අනුන් කරගත්ත එකක් නේ මේ කියන්නේ. සාතන් වාසල නිවන් අවබෝධ කර ශ්‍රාවකිට ඒක දිහා බලලා හිත පහදවා ගන්නත් වාසනාව ඕනේ. එහෙමනම් අපි මතක තියාගන්න ඕනේ මේ ධර්මයෙන් අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? සිත පහදවා ගන්න ඕනේ. සිත පහදවා ගත්තට පස්සේ දැන් ආනන්ද හාමුදුරන්ට තිබුණානේ පින්වත, මට මෙහෙම අවබෝධ වුණා. මට මෙහෙම අවබෝධ වුණා කියලා තමන්ගේ එකක් කියාගෙන යන්න. ආනන්ද හාමුදුරු මොකද්ද කිව්වේ? බුදුරජාණන් වහන්සේ නිතර නිතර සීලේ ආරි සීලේ දේශනා කළා. ඒ හරිය ලස්සනට ඒක විස්තර කරනවා ඊට පස්සේ. එතකොට අර සුබට අහන්න හම්බුනේ කාගේ ධර්මෙද? බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ. එහෙනම් හොඳට මතක තියාගන්න. ඒ අර හිත පහදින්න නම් ඒ අහන කාරණේ

තියෙන දේ. ඉතින් සියලු සතුන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් වාසය කරනවා. සොරකමින් වෙන් වී වාසය කරනවා. බ්‍රහ්මචාරීව වාසය කරනවා. බොරුවෙන් කේලමෙන් පරුස වචන හිස් වචනේ වෙන් වී වාසය කරනවා. සම්මා ආජීවයෙන් වාසය කරනවා. ශික්ෂා පදවලින් ඒක තමයි කළ දෙන්නේ. ඔන්න කියනවා මහා නාම ඔන්න ඔය විදිහට තමයි ආර්ය ශ්‍රාවකයා සීලවන්ත වෙන්නේ. මහා නාම කොහොමද ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රියේසු ගුත්තද්වාර ඉන්ද්‍රියන් ඔව් ආරක්ෂා කරගෙන ඉන්ද්‍රියන්හි දොරටු ඇරලා නෙමෙයි දොරටු වහගෙන ඉන්නේ කොහොමද? මහා නාම ආර්ය ශ්‍රාවකයා මේ පුහුණු වෙන හැටි කියන. ඔන්න එහෙන් රූපයක් දකිනවා. චක්කුණා රූපං දිස්වා. එහෙන් රූපයක් දකිනවා. න නිමිත්තක් ගාහි. නිමිති ගන්නෙ නෑ. එහෙනම් අපි එහෙන් අසංවර වාසයකලොත් මොකක්ද එන්නම් අපි කරන්නේ? නිමිති ගන්නවා. දැන් මේ ධර්මයේ හික්මෙනෙක් කෙනා ශිල්පදවලින් නැවතින්නේ නෑ. එහෙනම් දැන් ඊළඟ පියවරට යනවා. මොකක්ද? ඉන්ද්‍රිය සංවරයේ එහෙන් රූපේ දැකලා නිමිති ගන්නෙ නෑ. නිමිතිවල කොටසක් ගන්නෙත් නෑ. මොකද හේතුව? නිමිති ගත්තාම නිමිතිවල කොටස්සු ගත්තාම ඒක ඇස අසංවරව වාසය කරද්දී රාග ద్వේෂ ආදී හට අරගෙන තමන්ගේ හිත අපිරිසිදු වෙන්නේ ඒක හේතු භූත වෙනවා. මේක දන්න නිසා එහෙම කරන්නේ නැතුව ඒ රාග ద్వේෂ මෝහය ඇති වෙලා මේක අවුල් වෙලා යන නිමිති නොගෙන ඉන්නවා. එහෙන් රූප දැකලා එහෙනම් එයා හොඳට සංවර කරලා තියෙනවා. ඊළඟට කණින් ශබ්ද අහලා නිමිති ගන්න. දැන් ඇහගෙන නම් කල්පනාගෙන හිටිය කිමු. කනගෙන කල්පනාවෙන් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? කණින් ශබ්ද අහලා ඒ ශබ්දේ හේතුවෙන් රාගය හෝ ද්වේෂය හෝ ඇවිල්ලා සම්පූර්ණ මේ ඇතුළ කැළඹිලා යනවා, නරක් වෙලා යනවා. ඒ අර්බුදේ අටගන්න ඉඩ නොතබා එයා කණේ දොරටුවත් වහනවා. වහන්නේ කොහොමද? ඒ වගේ හිත අවුල් වෙන කෙලෙස් හට ගන්න අරමුණක නිමිති කණින් ගන්නෙත් නෑ. ඉන්ද්‍රිය සංවරය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නාසයෙන් ආග්‍රහණය කරලා නිමිති ගන්නෙ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නෙ නෑ. ඒ හේතුවෙන් රාගේ ද්වේෂ ආදී ඇති වෙලා මේක අවුල් වෙන නිමිතක් ගන්නෙත් නෑ, නිමිති කොටසක් ගන්නෙත් නෑ. නාසියත් ඔන්න වහ ගන්නවා. ඒ වගේ අවුලක් ඇති නොවෙන්න. දිවෙන් රස විඳිනවා. දිවට රස දැනෙනවනේ. දිවට රස දැනුණාමත් ඇති වෙන එක් ඇලීම ඇති වෙනවා, ගැටීම ඇති වෙනවා. මේකට නිමිති ගන්න නෑ යා. නිමිති ගන්න නැතුව දිවේ ඒ අරමුණ නොගෙන වහ ගන්නවා. කොච්චර වීරියක් තියෙනවනේ ඒක කරන්. කොච්චර නුවණක් ඕනේද? කොච්චර හොඳට සීකල්පනාවක් තියෙනවනේද? ඒකයි මම කිව්වේ ඉස්සල්ලාම ඔබ කරන්න ඕනේ මොකද්ද? මෙහෙම කරා නේද පිරිසක්? මෙහෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ මේ විදිහේ හැසිරුණා නේද? මෙහෙම ප්‍රතිපදාවකින් යුතුණා නේද කියලා හිත පහදවා ගන්න ඕන. ඒක තමයි පළවෙනි එක. කයට පහස ලැබුණාම එක්ක අපේ හිතේ රාගය තියෙනවා. එහෙම නැත්නම් ද්වේෂය තියෙනවා. ඒ නිමිත්ත හිතෙන් ගත්ත ගමන්. එහෙමනම් කයෙන් ස්පර්ශය ලැබලා නිමිත්ත ගන්නෑ යා. අරමුණු ගන්නෑ ඒක. ඒ අරමුණේ කොටසක්වත් ගන්නෑ. ඒක යා හිතට ඇතුළු වෙන දෙන්නේ නැහැ. වහ ගන්නවා යා. දොරටු වහ ගන්නවා. අන්න ඉන්ද්‍රිය සංවරය. ඊළඟට මනසෙ හැදෙනවනේ. මනසේ එක එක සිටිවිලි ඇති වෙනවනේ හිතේ. ඇති වෙලා සමහර විට මේ ඔබ හිතන්නේ කොච්චර වෙලාවක් වගේ යනවද? ඈ? එක ක්ෂණයක් ක්ෂණයකින් ඔක්කොම හිතේ කෙලස් තියෙන එක නෙමෙයි තියෙන්නේ වෙලාවක් කියන්නේ. මනසට අරමුණක් ආවහම ඒ අරමුණ ඒ නිමිත්ත ඒ හඳුනාගත්තු එක එයා ඇල්ලුවොත් ඒකෙන් රාගයේ උද්දේශය ඇවිල්ලා මේක කැළඹිලා යනවා නම් එතනට එයා ගෙනියන්නේ නැහැ. එයාගේ ආයතනවල ක්‍රියාකාරීත්වය ඒ පැත්තට එයා ගෙනියන්නේ නැහැ. සම්පූර්ණයෙන් පාලනය කරනවා. නිමිති ගන්නෑ. ඉන්ද්‍රිය සංවරය. ආර්ය වූ ඉන්ද්‍රිය සංවරය. ඉතින් ආනන්ද හැමදුරු

මේ බලන පව කරගන්න හැටි නොදන්න දේ කියන්න ගිහිල්ලා තීන ටික නැති කරගන්නවා. එතකොට ඒ මොකද්ද මේ හිත පැහැදිලා නැහැ. ඒ බුදුගුණ කිරේ හරියට හිත පැහැදුනා නම් ඒ පැහැදිච්ච කාර්යයට තමන්ගේ සිටිවිලි ටික ගොනු වෙනවා. ගොනු කරගන්න පුළුවන් කල්පනා. පැහැදුන් නැත්තම් පිහිටක් නැහැ නේ අතරමන්නේ. ශ්‍රද්ධා පැහැදෙනවා. සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පහදිනවා. එහෙම පැහැදීමක් තිබෙනනම් අර බෝධිය ගිහිල්ලා අර කෙල්ලයිද? මං කල්පනා කළා කොහොමද මේක මේ විලජ්ජන්තෝ කොලේ? ඇයි අර එල්ලුවනේ ගිහිල්ලා මේ විවාහයක් හරි ගස්සලා දෙන්නේ කියලා බෝධින් වහන්සේකින් කොඩි ඈ නයි පොළොංගු වෙල්ලනෝ ඇඳලා කොඩිවල. එතකොට මේ ඒක මං දැක්ක මේ ලංකාවේ විතරයි මේක කරන්නේ. දැන් තායිලන්තෙන් එනවා, බුරුමෙන් එනවා, බංගලාදේශෙන් එනවා, චීනෙන් එනවා, තායිවානෙන් එනවා, ජපානෙන් එනවා, කොරියාවෙන් එනවා. ඒ කවුරුත් එවිල්ල වැඳලා යනවා. අපි ඇවිල්ලා හිමීට අර කඩදාහි මල්ලෙන් හිමීට අර සිලිසිලි බෑග් එකකින් ඕක දා ගන්නවා. බීඩිය වගේ උතාගෙන ඕක ගේන්නේ. ඊට පස්සේ ඒක ගාන්ට මෙහෙම දිගාරිනවා මෙහෙම. දිගාරලා හන රෙද්දනේ. ඊට පස්සේ ඒක එල්ලුවාම ඔහි තියෙනවා වැක්කෙල්ල. මොකද්ද මේ නැත්තේ? පැහැදීම. ඉතින් පැහැදීම නැතුව යන වන්දනා ගමනක් ඔබ හිතන්නේ සැබෑ වන්දනා ගමනක සුන්දරත්වය. සැබෑ වන්දනා ගමනක මිහිර. සැබෑ වන්දනා ගමනක සතුට. සැබෑ වන්දනා ගමනක ආස්වාදේ නෑ. ඒ හිතේ නැති නිසා මේ පැහැදීම එතනට ගිහිල්ලා කරන්නේ ඔන්න වාඩි වෙනවා. පොඩි බැම වගේ තියෙනවනේ. වාඩි වෙලා ඇස්සරම් බලන්නේ විවිධාකාර චිත්‍රපටි වගේ වට යනවනේ විවිධ රටවල මිනිස්සු. ටිකක් වෙලා වැඳගෙන ඊට පස්සේ මිනිහ ඇස්සරගෙන කට අරන් අර දිහා බලන් ඉන්නවා. ලස්සන ලස්සන අය යනවා, කැත අය යනවා, විවිධ සරුවාල් ඇඳගෙන යනවා. මේක දකින්නකොට දැන් එයාගේ සම්පූර්ණ හිත යන්නේ එතෙන්ට ආපු කාරණේ මතක නැහැ. හරියට වන්දනාවක් කරගන්න බොහෝම සුළු පිරිසයි. එතකොට මේ හිත පහදවා ගන්නවා කියන එක හරි අවබෝධයකින් කරන්න ඕන එකක්. උන්වහන්සේ දේශනා කරනවා යා හිත පහදවා ගන්න මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගන්නවා. එතකොට මේ බුදුගුණ නවය ගැනම සිත පහදවා ගන්නවා. ඒ සිත පහදවා ගත්තාම ඒක තමයි ශ්‍රද්ධාව. ඊට පස්සේ යාට තියෙනවා හිරිමං ලැජ්ජයි. හිරිමා කියන්නේ මොකද්ද? ලැජ්ජයි. මොනවටද යා ලැජ්ජ? කයින් දුසිරිතේ දෙන්න, කාය දුස්චරිතේට ලැජ්ජයි. වචී දුස්චරිතේට ලැජ්ජයි. මනෝ දුස්චරිතේට ලැජ්ජයි. අන්න බලන්න මේ ශ්‍රාවකයා දියුණු වෙනා නම් පිටව ගන්න ඕනි කරුණු. එතකොට කාය දුස්චරිතේට ලැජ්ජයි, වචී දුස්චරිතේට ලැජ්ජයි, මනෝ දුස්චරිතේට ලැජ්ජයි, කයින් දුස්චරිතේ දෙන්න ලැජ්ජයි, සතුන් මරන්න ලැජ්ජයි, හොරකම් කරන්න ලැජ්ජයි, නරක වැඩ කරන්න ලැජ්ජයි, බොරු කියන්න ලැජ්ජයි, කේලාම් කියන්න ලැජ්ජයි, පරුස වචන කියන්න ලැජ්ජයි, හිස් වචන කෝ දොඩ දොඩ ඉන්න ලැජ්ජයි යාට. අයියා ධර්මය අහලා දැන් සීයේ නුවණ වීරියේ සීලි දැන් අහලානේ තියෙන්නේ. ලැජ්ජයි යාට. හිතට අකුසල් එනකොට ලැජ්ජයි. ආන් යාට ඒක පිහිටනෝ හිරි දෙකයි නේ. ඊළඟට එයාට බය ඇති වෙනවා. ලැජ්ජා වගේම බයයි. උත්තාපේ. උත්තාපේ කියන්නේ හිරි ඔතප්. හිරි හිරිමා හිරිමා පාලි වචනේ. උත්තාපේ කියන්නේ බයයි. මොකේද එයා බය? ඔව්. කයින් දුස්චරිතේ හැසිරෙන්න බයයි. වචනින් දුස්චරිතේ හැසිරෙන්න බයයි. මනසින් දුස්චරිතේ හැසිරෙන්න බයයි. බලන්න මේ පුද්ගලයේ අවංක වෙන ලස්සන එතකොට. නිකම්ම අවංක වෙනවා. නිකම්ම පිරිසිදු වෙනවානේ. එතකොට යා අකුසල ධර්මයන් එක්ක එකතු වෙලා වාසය කරන්න බයයි. එතකොට සද්ධා එක. හිරිමා දෙක. හොත්තාපි තුන. ඊළඟට බහුශෘතයි. මොකක්ද ඊළඟ එක? බහුශෘතයි කියන්නේ මේක තියෙන සුත දරෝ. අහපු එක දරාගෙන ඉන්නවා. සුත දරෝ. සුත සන්නිච්චයෝ. රැස් කරගන්නව අහන දේවල්. අහන දේවල් රැස් කරගන්නවා. මොකද්ද සුතදර සුත සම්නිච්චේ? ආපුදී දරාගන්නේ, ආපුදී රැස් කරගන්නේ මොනවද? යේතේ ධම්මා ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසాన කල්යාණං, සාත්තා සබ්බ්‍යංජනා, කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යා අභියෝදන්ති. මුල මැද අග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි වචන වලින් යුතු පරිපූර්ණ නිවන් මඟ තමයි අහලා මතක තියාගන්නේ. ඒක තමයි යා රැස් කරගන්නේ. තථා රූපස්ස ධම්මා. ඒ ධර්මයේ මොකද්ද කරන්නේ යා? ඒ ධර්මයේ බොහෝ අහලා තියෙනවා. බහු සුතා හොಂತಿ. බොහෝ අහලා තියෙනවා. බොහෝ අහන්න නම් ඒක කියන්න ඉපැ බොහෝනේ. ඒක කියන්න ඕනේ, ඒක ලියන්න ඕනේ. නැත්තම් අහන්නේ කොහොමද? බහු සුතා හොಂತಿ. බහු සුතයි. දතා දරා ගන්නවා. වචසා ಪರಿචිතා. වචනෙන් පුරුදු කරන. මේකෙදි හොඳට මතක තියාගන්න ඕනේ ඔබ අවබෝධ කිරීමේදී හිත පහදවාගත්තු විදිය තියෙනවනේ. ධර්මයේ දැන් බුද්ධ දේශන අහලා ඒ කරපු අතින් දාන්න යන්න එපා මොකවත්. මතක තබා ගන්න ඕනේ බුද්ධ දේශනාවේ තියෙන විදියට. දැන් එක දවසකට ඔබ අතින් දැම්මොත් ඊළඟ එක්කෙන තව එකක් අතින් දාලා ඒක කියනවා. ඊළඟ එක්කෙන තව එකක් අතින් දාලා කියනවා. අන්තිමට මොකද වෙන්නේ? කාලයක් යනකොට හම් වෙන්නේ ධර්මයෙන් නෙමෙයි අතින් දාපු ටික. බුදුරජාණන් වහන්සේක පැහැදිලුව ආනි කියලා සූත්‍රයක පෙන්නලා තියෙනවා. දසාරහ කියලා පිරිසකට මිහිඟු බෙරේ කියලා බෙරයක් තිබ්බා. දැන් බෙරේ ගහගෙන ගිහිල්ලා ඒක පරම්පරාවට යන බෙරේ. ඔන්න ගහගෙන යනවා අප්පා. ගහගෙන ගිහිල්ලා පුතාට දුන්නා. පුතේ මෙන්න අපේ පරම්පරෙන් ආපු බෙරේ. උඹ දැන් මේක ගහගෙන ඵලයක්. ගහනකට බෙරේ හිලක් හැදුනා. ඔන්නේ ඇණයක් කෙබුවා. දැන් ගහගෙන යනවා. දැන් තව ඇණයක් කෙබුවා. ඊළඟට යාගේ පුතා අරදින පුතේ මේ පරම්පරෙන් ආ මෙන්න මීගු බෙරේ. දැන් මීගු බෙරෙත් එක්ක දෙන්නේ අර ඇණක් තියෙනවා. එයා දැන් ගහගෙන යනකොට එයාගේ ඒ බෙරේ හැදුනා හිලක්. එයත් ඇණයක් කෙබුවා. ආයේ ගහගෙන යනකොට තව කෙනෙක් ගහනටත් හිලක් හැදුනා. එයත් ඇණයක් ඉබ. ඊළඟ පරම්පරාවට දුන්නා මෙන්න පරම්පරාවෙන් අපි මිහිඟු බෙරේ ගහගෙන යනවා මෙන්න කියලා දුන්නා. කාලයක් යනකොට බෙරේ නැහැ. මොකද්ද තියෙන්නේ? ඇණ ගොඩට තට්ටු කර කර ඉන්නවා මේගොල්ලෝ. මිහිඟු බෙරේ කියලා. කියන මහණෙනි බුදුසසුනටත් ඕක වෙනවා. අද ඒක වෙලා නැද්ද? අද ඒක වෙලා තියෙන්නේ. දැන් ඒකනේ හැබෑ බෙරේ ගහනකට ඇණ ගොඩට තට්ටු කර කර ඉන්න ඔක්කොටම අමාරු වෙන්නේ. ආ මේකයි. එතකොට අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ වචනින් පුරුදු කිරීමේදී අතින් දාන්න එපා. බුද්ධ දේශනාවේ තියෙන විදිහට ඒක දැන් ওই විදර්ශනා භාවනාවේ මං හදලා තියෙන්නේ බුද්ධ දේශනාවේ තියෙන විදිහ. අස අනිත්‍යයි, හේතුන් නිසා හටගත්තා. ඒ කියන්නේ හේතුන් නිසා හට ගන්නවා. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. දේශනාවේ තියෙනවා ඒක. නේතම්මම නේතෝ හමස්මි නමේසෝ අත්තා කියලා දේශනාවේ තියෙනවා. ඒක සිංහලට හැරෙවම් පස්සේ මගේ නෙවෙයි, මම නෙවෙයි, මාගේ. ඉතින් ඒ පුරුදු කරන්න තියෙන විදියට ගියාට පස්සේ පරම්පරා 100ක් ගියත් පටන් ගත්ත විදියටම අලුත් ඒක තියෙනවා. ඒක තමයි ඒකේ ලක්ෂණය. ඉතින් මේ ධර්මයේ වචනෙන් පුරුදු කරනවා. දතා වචසා පරිචිතා. වචනෙන් පුරුදු කරනවා. ඊළඟට මනසානුපෙක්කිත. වචනෙන් පුරුදු කරද්දී නෝනින් එයා විමසනවා. දැන් නුවණින් විමසනවා. වියට විස්තර වශයෙන් නුවණින් විමසනවා. හැබැයි වචනෙන් පුරුදු කරන්න ඕනේ අර දේශනාවේ තියෙන අර්ථයටමයි. නැත්තම් මේ විකෘති වෙනවා. විකෘති නොවෙන්න අර ඒ විදිහටම වචනෙන්. දැන් බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා පිරිසිදුවට අපිට ලැබුණේ උන්වහන්සේ මේ ක්‍රමයේ අපට කියලා දීලා තිබුච්ච නිසා. වචනෙන් පුරුදු කරනවා. ඊළඟට ditthiya suppati vidda. එතකොට යාට ඒක තේරුම් යනවා. ආන්නයකට කියනවා බහුශෘතයි. එතකොට එයා පැහැදීමෙන් යුක්තයි. ලැජ්ජාවෙන් යුක්තයි, භයෙන් යුක්තයි, බෞස්ෘත භාවයෙන් යුක්තයි. ඊළඟට ආනන්ද හාමුදුරු දේශනා කරනවා මේ මහානාම ආර්ය ශ්‍රාවකයාට තියෙනවා පටන්ගත්තු වීරිය. ඒකට තියෙන පාලි වචන මොකද්ද? ආරද්ධ වීරිය. පටන්ගත්තු වීරියක් තියෙනවා. පටන්ගත්තු වීරියයි කයිවාරුවයි දෙකක්. මොකද්ද පටන්ගත්තු වීරියයි කයිවාරුවයි දෙක? ආ බලාපංක මම දැන් මං ඔන්නව දැන් මම යනවා ආයේ නැහැ. ඉතින් නැවතිලි කාටවත්ම බෑ මේ මොනතරම් බාධක ආවත් මම නම් යනවා. ඉතින් හිතේ තියෙන සන්තෝෂයට වෙන්න ඕනේ මේක කියන්නේ. නමුත් ඒක තමයි ඊට පස්සේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා පටන්ගත්තු වීරිය කියන්නේ මානසික එකක්. මොකද්ද? අකුසලානම් ධම්මානම් පහනාය. අකුසල ධර්ම දැන් යද්ද අකුසල ධර්ම බැහැර කරන්න නම් අකුසල ධර්ම අඳුනාගෙන ඉන්නိපෑ. අකුසල ධර්ම අඳුනාගෙන ඒක ප්‍රහාණය කිරීමට වීරිය කරනවා. ඊළඟට කුසල ධර්ම උපදවාගන්න. කුසල ධර්ම කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්නိපෑ. සීලය කියන්නේ මොකක්ද? දැන් මේ කියන්නේ ඉන්ද්‍රිය සීලය කුසල ධර්මයක්. ඉන්ද්‍රිය සංවරය, ආහාරය අවබෝධයෙන් ගැනීම, ජාග්‍රියානුයෝගය, මේ බණ භාවනා, මේ මොනවද කුසල ධර්ම? මේ කුසල ධර්ම උපදවාගන්න වීරිය කරන කොහොමද? වීරිය ථාමව දැඩි වීරියක්, දල්ල පරක්කම වඩා දැඩි වීරියක්. අනිකිත් දුරෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් කෙරේ මෙයා ගත්තු වගකීම මෙයා ආය අතරින්නේ. ඒක මානසික එකක්. ඒක කටින් කියලා කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒක කරන්න පුළුවන්. මේක කටින් කියලා වුණත් මොකද හේතු? ඒ කාලේ බුදු කෙනෙක් පහල වෙලා බුදු බලය දැන් ඔබ බලන්න දෙවිවරු සත්‍යදේව මනුසානන්න දෙවිවරුත් බුදුරජාණන් වහන්සේත් එක්කමයි හිටියේ. අර දේවතා සංයුත්තේම බලන්න දෙවිවරු කොච්චර මේ ධර්මයේ මතුවෙන් උදව් කළා තියෙනවද? මංගල කාරණා මිනිසුන්ට හඳුන්වලා දෙන්න දෙවිවරු මුල්ලුන් නැද්ද? වසල කරුණු මිනිසුන්ට හඳුන්වලා දෙන්න දෙවිවරු මුල්ලුනා. දිවුරු බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා මෙන්න මේවා මේ භාග්‍යතුන් වහන්සේ මේවා දැනගන්න අපි කැමතියි කියලා. එතකොට මිනිසුන්ට ඒ වහන්න අවස්ථාව ලැබෙනවා. හරි ලස්සන තියෙනවා. ඊළඟට ඒ දැඩි ඒ වීරිය. ඒකට මොකද්ද කියන්නේ? පටන්ගත්තු වීරියේ පරිණ වෙන්නේ නැහැ නේ. පටන්ගත්තු වීරිය හැමතිස්සෙම ඒක අලුත්. දැන් කීයේ කිව්වද මම? සද්ධා, ලැජ්ජාව, බය, බෞසෘත භව, පටන්ගත්තු වීරිය. පාලියෙන් කියනෝ නම් සද්ධා, හිරිමා, පුත්තාපි, බෞසුතෝ, ආරද්ධ විරියෝ. ඊළඟට සතිමා, සිහියෙන් යුක්තයි. මේව තමයි සීක ධර්ම. සතිමා කියන්නේ සිහියෙන් යුක්ත. දැන් සිහිය දැන් මෙතන සීය විස්තර කරන්නේ ටිකක් වෙන විදිහකට. දැන් අපි සාමාන්‍ය පොදුවේ සීය හොඳට ඔයගොල්ලෝ මතක තියෙනවා. සීය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන හතර. පරමේන සති නේපක්කේන සමන්නාගතු. එතන තියෙනවා. සති නේපක්ක කියන එකට සතිපට්ඨානට ගන්න පුළුවන්. නිපක කියලා කියන්නේ අවස්ථානුකූලව සීය යොදන්න පුළුවන්කම. මොකද්ද? අවස්ථානුකූල සීයොදනවා කියලා කියන්නේ ඔන්න දැන් තරහක් ආවා. දැන් අවස්ථාන එයා සීයෙන් තේරුම් ගත්ත දැන් මාතුල දැන් අවස්ථානුකූල සීය යොදන්න ඕනේ. කොහොමද කරන්නේ? මොකද එයා කරන්නේ? එයා ඒක බැහැර වෙන ආකාරයට මෛත්‍රිය යොදනවා. මේ වගේ ලෝභයක් ආවා. එයා ඒක බැහැර වෙන ආකාරයට ධර්ම කරුණු සීහි කරනවා. ඒක සීය. ඊළඟ චිර කතම් පිචිර භාසිතම් පිසරතා අනුසරිතා. බොහෝ කියපු දේවල්, බොහෝ කරපු දේවල්, බොහෝ කතා කරපු දේවල් හොඳට සිහි කරන්න පුළුවන්කම. ගොඩාක් ඉතින් ඒ කාලේ හිටිය වැඩිපුර පිරිසක් හොඳට සිහි නෝන්නේ නේ. හොඳට සිහි නෝන. සතිමා. දැන් ඊටට කීයද? 6යි නේ. ඊළඟ එක පඤ්ඤවා. පඤ්ඤවා කියන්නේ ප්‍රඥා සම්පන්නයි.

නිදි මරාගෙන බණ භාවනා කරනවා නම් ඔය විදිහට ඔය කරුණු හතෙන් සද්ධර්ම හතෙන් යුක්ත නම් ධ්‍යාන හතරම ඇති කර ගන්නවා නම් ඒතර ඔක්කොම කීයේද? අතන 7යි. දහම් කරුණු 7යි. ධ්‍යාන 4යි 11යි. අතන 4යි කීයේද? 15. මෙන්න මේකට තමයි මහා නාම ඔය 15ට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ඔව් සීක ප්‍රතිපදා හික්මෙන ප්‍රතිපදාව චරණ ධර්මය කියන්නේ. මේ ඕකෙන් කියනවා මේ බීජය කුණු වෙලා නැතුව ඒ අවබෝධයේ පිණිස නිවන පිණිස නිවන් අවබෝධයේ පිණිස හොඳට මෝරලා භව්‍ය ඒ කියන්නේ ඒ සිද්ධිය වෙන්න ඕන ආකාරයට සකස් වෙන්නේ ඕන් ওই කරුණ වලින් කියනවා. කියන මහානාම කිකිලියක් ඉන්නවා. මේ කිකිලි විතර දානවා. විතර දාලා මේ කිකිලි මොකද කරන්නේ? මනාකොට මේ විතර ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන හොඳට මේ විතර රකින්න. කිකිලි දාපු විතර. නමුත් කිකිලිට මෙහෙම අදහසක් නැහැ. අනේ ඉක්වන්ට ඔව් පැටව් එළියට වරින් කියලා අදහසක් නැහැ. කිකිලි මොකද කරන්නේ? දැන් මේ උපමාවත් අපි කියන කාරණේම නේ. මේ කී කී සිටීමක් නැහැ. මේකේ තියෙන්නේ මේ කිකිලිට කරන්න තියෙන මොකද්ද? කිකිලි කරන්නේ පාඩුවේ අනේ කිකිලිත් එක්ක දොඩෝගන යනවාද? මට පැටව හම්බෙලා තියෙන බලාපල්ලා මම ඕක රකින්නෝ. ඒ රැක්කට පස්සේ පැටව ටික මම එළියට ගන්නවා. එදාට උඹලට මගේ පිරිස ගැන තීරි. එහෙම දොඩාගෙන කිකිලි යනවා. ඒ පාඩුවේ කකා බිවි ඉන්නවා. රැකෙයිද? කිකිලි කරන්නේ මොකද්ද? මොනවා හරි චුට්ටක් කාලා ඇවිල්ලා මේක රකින්නවා. විලාවට කියන කිකිලිට අදහසක් නැහැ. අදහසක් නැති වුණත් කිකිලිට ඒත් එතන පැටව ලැබෙන්න ඕන කරන අවශ්‍ය කරන දේ තියෙනවා. මොකද්ද? කිකිලි පැටව ටික රකින්නවා. විලාවට හොද්දට මේරුවාට පස්සේ මෝරගෙන පැටව ටික එළියට එනවා. මහානාම ඒ වගේ ශ්‍රාවකයා ඔය ආකාරයට සීලවන්ත වුණොත් ඔය ආකාරයට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වුණොත් ඔය ආකාරයට අවබෝධයෙන් යුක්තව ආහාර ගත්තොත් ඔය ආකාරයට ඔව් ජාගරියාණු යෝගේ නිදිමරමින් බණ භාවනා කළොත් ඔය ධර්ම කාරණා හතේ හොඳට පිළිටලා හිටියොත් ධ්‍යාන හතර හොඳට ප්‍රගුණ කරලා තිබුණොත් ඒ බීජේ කුණු වෙලා නැහැ. ඒ බීජේ නරක් වෙලා නැහැ. ඒ බිත්තරේ කුණු වෙච්ච නැති බිත්තරයක්. ඒ බිත්තරේ රකින්න ඒක. දැන් ජීවිතය කියන්නේ බිත්තරේ නං. ඒක රකින්න ක්‍රමේ තමයි ඒ. ඒ බිත්තරේ මෝරනවා කියනවා. ඒ බිත්තරේ මෝරනවා. ඒ බිත්තරේ කුණු වෙලා නැහැ. ඒතර ඒ බිත්තරේ පලාගෙන එළියට එන්න අවිද්‍යාව නැමැති බිත්තර කටුව බිඳගෙන විද්‍යාව නැමැති එළිය දකින්න ආන්න යාට එයාට අවස්ථාව තියෙනවා. මහානාම ආර්ය ශ්‍රාවකයා ওই විදියට ධර්ම කාරණා 15 පුරුදු කරනවා නම් ඊට පස්සේ ඒ ආර්ය ශ්‍රාවකයාට පුළුවන් තමන්ගේ ජීවිතේ ආපස්සට බලන්න. එක ජීවිතයක් දෙක තුනක් හතර පහ දහයක් පනහක් සීයක් පන්සීයක් දාහක් දසදාහක් ලක්ෂයක් දසලක්ෂයක් කෝටියක් කල්පයක් සංවට්ට විවට්ට කල්ප තමන් ආපු ගමන බලන්න පුළුවන් කියනවා. මේක තමයි කියනවා මේ පළවෙනි එක මේ බිත්තරේ මෝරලා බිත්තරේ බිඳගෙන එන පළවෙනි උපත කියනවා. පුබ්බී නිවාස ඥානි. ඊළඟට මේ ආර්ය ශ්‍රාවකයා ওই විදිහටම ධර්මයේ පිහිටලා අනුත්තර වූ උපේක්ෂාවෙන් පිහිටලා හතරෙනි ධ්‍යානයේ පිහිටලා දිවස් ඥාණයට හිත යොදනවා. මොකද දිවස් ඥාණය කිව්වේ මේ සත්වයන් කර්මානුරූපව හොඳට මතක තියාගන්න. එතකොට අපි ඉපදුනේ කර්මානුරූප වගේම මේ යන්නේ කර්මානුරූපව. කර්මානුරූපව මේ යන ආකාරය ඒ මිය ගිහින් කර්මානුරූපව කර්මානුරූපවම උපදින ආකාරය චුතියත් උපතත් අවබෝධයෙන්ම ලෝකේ

ඥාණයෙන් යුතුව, දිවසින් යුතුව මේ ලෝක සත්‍යයන් චුත වෙන ආකාරයත්, උපදින ආකාරයත් නුවණින් දකිනවාද? ඒක ඒ ශ්‍රාවකයාගේ විද්‍යාවයි. මහානාම, ඒ වගේම ආර්ය ශ්‍රාවකයා යම් දවසක සීල ආශ්‍රවයෙන් ශේ කරලා අරහත්ත්වයටපත් වෙලා නිකෙලස් වෙලා පරිපූර්ණ වශයෙන් ආරි සත්‍ය අවබෝධ කරගෙන වාසය කරනවාද? ඒක ඒ ශ්‍රාවකයාගේ විද්‍යාවයි. ඔය විදිහට මහානාම ශ්‍රාවකයා විද්‍යාවෙනුත් යුක්තයි, චරණ ධර්මෙනුත් යුක්තයි, විද්‍යා චරණ සම්පන්නයි. විද්‍යාවෙනුයි චරණයි කියන දෙකෙන් යුක්තයි කියන්නේ මේ ශ්‍රාවකයාට ඔන්න ඕකටයි. මහානාම ওই කාරණේ දැනගෙන සනං කුමාර කියන මහා බ්‍රහ්ම රාජයා මෙන්න මෙහෙම ගාථාවක් කිව්වා. ආනන්ද හඳුර කියන්නේ, කච්චියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ විජ්ජාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේව මානුසේ කියන මේ ලෝකයා අතර පරම්පරාගත ගෙවන පරම්පරා නාමය ඇතුළු ලෝකයා අතර කවුද ශ්‍රේෂ්ඨ කියලා හොයාගෙන යනකොට ශ්‍රේෂ්ඨ වෙන්නේ ක්ෂත්‍රිය කෙනා. හැබැයි දෙවියනුයි මිනිස්සුයි අතර ශ්‍රේෂ්ඨ කෙනා හොයාගෙන යනකොට කවුද ශ්‍රේෂ්ඨ වෙන්නේ? මේ විද්‍යාවෙනුත් මේ චරණ ධර්මයෙන්ුත් යුක්ත වූ කෙනා. කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. මේ ශ්‍රාවකයා ගිරින අද අපි ඉගෙන ගත්තේ ශ්‍රාවකයාගේ තියෙන ඒකනේ මෙතනට එන්න දෙන්නේ නැත්තේ. දැන් තේරෙනවා ශ්‍රේෂ්ඨත්වයේ තියෙන මේ ධර්මයේ හැසිරීම තුළ, මේ ධර්මයේ තුළ ලෝකයේ ඒකට විරුද්ධ එකයි කියන මහානාම මේ සනං කුමාර කියන බ්‍රහ්මරාජයා ඒ ගාථාව ලස්සනට කියපු එකක් කියනවා. ඒක වැරදි ගන්න නෙමෙයි කියන එක සුභාෂිතයක් කියනවා. ඒක දුර්භාෂිතයක් නෙමෙයි කියනවා. ඒක අර්ථවත් කියනවා, අනර්ථවත් නෑ කියනවා. ඒක භාග්‍යතුන් වහන්සේ පවා හරි කියලා අනුමත කළා කියනවා. බුදුරජාණන් වහන්සේ දැන් එතන කොයි එතන හිටියේ කොතනද? දෙපට සිවුරෙලලා හාන්සි විල අහගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ නැගිට්ටා. නිරල වාඩි වුණා. වාඩි වෙලා ආනන්ද හඳුරන්ට කියනවා, සාදු සාදු ආනන්ද. ආනන්දේ බොහෝමගේ. ආනන්දේ බොහෝමගේ. සාදුකෝතුං ආනන්ද කාපිල වත්තවාණං සක්ඛයානං සීකං පාටිපදං අභාසීති. බොහෝ මගේ මේ කපිල වස්තියෙන් ආපු මේ ශාක්‍යවරුන්ට, කපිල වස්තියේ ශාක්‍යවරුන්ට මේ ශාසනයට ඇතුළු වෙච්ච ශ්‍රාවකේ සීක කෙනෙක්, හික්මෙන කෙනෙක් කල්ණීතු වැඩපිළිවෙල ගැන කරපු විස්තරේ කදිමයි කියනවා. ආනන්ද හාමුදුරුවෝගේ ඒ ධර්ම දේශනාව සමනුඤ්ඤෝ සත්තා හෝසි ශාස්ත්‍රුන් වහන්සේ අනුමෝදන් වුණා, අනුමත කළා. කපිලවස්තුවේ ශාක්‍යවරු ඒ ආනන්ද හාමුදුරන්ගේ කාරණේ අහලා බොහෝම සතුටින් පිළිගත්තා. අන්න බලන්න මේකනේ තියෙන්නේ නිහතමානීව සතුටින් පිළිගන්න එක. ඉතින් අර කාලයක් තිස්සේ අපිට මේ ධර්මයේ සම්බන්ධයෙන් අර ශ්‍රද්ධාවෙන් දහම් කරුණු පිළිගන්න නිහතමානීකම වෙනුවට සැකයයි, ආඩම්බරකමයි, අහංකාරකමයි, එකට එක කිරිල්ලයි, දෙඩවිල්ලයි ඔක්කොම ආපු නිසා දැන් අපිට ඒව සනීප කරගන්න අමාරුයි. ඒව තමයි ඉස්සරහට එන්නේ. දැන් බලන්න මේකේ අර සාක්‍ය ප්‍රතිසනී හොඳයි කියලා අනුමෝදන් වුණා, පිළිගත්තා. එතකොට බලන්න මෙන්න මේ පැහැදීම. අද අපි මේ ඉගෙනගත්තේ මොකද්ද? මේ සූත්‍ර දේශනාව සීක සූත්‍රය. දැන් මේක පැහැදුන් නැත්නම් ඔබට එකපාරටම තේරුන් නැත්නම් ඔබ මොකද කරන්න ඕනේ? නැවත නැවත මේක අහන්න ඕනේ. එක්ක නැවත ඉගෙන ගන්න ඕනේ. නැවත නැවත සිතන්න ඕනේ. කරුණු ගොනු කර ගන්න ඕනේ. ඊට පස්සේ හිත පහදවා ගන්න ඕනේ. ආ මේ ක්‍රමයටයි ශ්‍රාවකයා පුහුණු වෙලා තියෙන්නේ. මේ ක්‍රමයට පුහුණු වීම තුළයි ශ්‍රාවකයා අවබෝධය කරා ගිහින් තියෙන්නේ. මේක මේ මනසින් තර්ක කර ගියපු ගමනක් නෙමෙයි මේ තියෙන්නේ. ක්‍රමානුකූලව ධර්ම කරුණු ප්‍රගුණ කරමින් ගියපු එක. මේක මේ ගණන් හිල හොදන වගේ කන් නෙමෙයි. ධර්ම කරුණු ප්‍රගුණ කරමින් ගියපු එක. මේ ගණන් හිල හොදන වගේ ක්‍රමිකුත් මේකේ තියෙනවා. හැබැයි මොකද්ද? අර ඒ පිළිවෙලට කරන්න ඕනේ. ඊළඟට මේක මේ පිටපොට පයින් නැතුව සාමාන්‍යයෙන් අපි ගම්මු මේ මූඩිය බෝතලයක. බෝතලයක මූඩිය අපි වහන්නේ ඒක වටේ තියෙනව නේද ත්‍රෙඩ් එකක්. ඒ ත්‍රෙඩ් එකට තමයි මූඩිය තියලා ගාන්න කරකවන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? කරකැවිලා වැහෙනවා. එතකොට හරියටම මේ ත්‍රෙඩ් එකට මූඩිය වැටුනොත් කරකවන්නත් ලේසි, තද කරන්නත් ලේසි, අරින්නත් ලේසි, වහන්නත් ලේසි. අපි මේක ඒක සලකන්නේ නැතුව අපිට ඕන හැටියට මේක තද කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ඒක හිර වෙනවා. හිර වුණාට පස්සේ මූඩිය ගලවන්නත් බෑ, තද කරන්නත් බෑ, වහන්නත් බෑ. එහෙම වෙන්නේ නැද්ද? ආන් එහෙම වෙච්ච පිරිසක් තමයි දැන් ඉන්නේ ලෝකේ. මූඩිය තද කරන්නත් බෑ, වහන්නත් බෑ, ගලවන්නත් බෑ, බුරුල් කරන්නත් බෑ. එතකොට දැන් බලන්න මේ මූඩිය කොල්ලන්වත් බෑ. ඒක හයි වෙලා. නමුත් නියම විදිහට යා ත්‍රෙඩ් එකට දාලා ගාන්ට කරකවනවා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ගාන්න ඒ බුරුල් කරන්නත් පුළුවන්, වහන්නත් පුළුවන්, බුරුල්ට ගන්නත් පුළුවන්, තද කරන්නත් පුළුවන්. හැබැයි පොට පිට පැන්නොත් අනේ පොට පිට පැනපු අයට කොහොම කිව්වත් හරියන්නේ නැහැ. මොකද හේතුව? ඒක තද වෙලා තියෙන. ඒක බුරුල් වෙන්නෙත් නැහැ. ඒක හැබෑ තද වීමකටපත් වෙලත් නැහැ. බෝතලේ වැහිලත් නැහැ. මූඩිය බෝතලේ තියෙනවා. හැබැයි වැහිලත් නැහැ, ඇරිලත් නැහැ. ආන් ඒකයි වැරදි විදියට කල්පනා කරාම ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මූඩිය පිට යව ගන්න නැතුව. ඒක හරියට ඒක තියෙන ශිල්පේ නේද? බෝතලේක මූඩිය ඇරියාම ඒක වහන්නේ හොඳට බලලා එයා ලස්සනට ඒක වැහුව කිසි කරදරයක් නැතුව මූඩිය බෝතලට සද කරන්න පුළුවන්. ඊට පස්සේ යාට ඒ විදිහටම ආපහු කිසි කරදරයක් නැතුව අරින්නත් පුළුවන්. එයාට බුරුලට ඕන නම් බුරුලට පුළුවන්. ටිකක් තද කරන්න ඕන නම් තද කරන්න පුළුවන්. අරින්න පුළුවන්. නමුත් එයා නොසැලකිල්ලෙන් එයා හිතුමනාපට ඒකේ තියෙන ක්‍රමේටින් බැහැර වෙලා එයාට ඕන හැටියට කරන්න ගියොත් මුඩි හිර වෙනවා. ඊට පස්සේ කරන්න බෑ යාට ඒක. ඉතින් මේ නිසා එහෙම Tamange කල්පනාව ධර්ම කාරණුව වලට ගලපන්න නම් ඒ ක්‍රමී තමයි හිත පහදවාගෙන යන්නේ. හිමින් හිමින් කරබර නැතුව පහන් සිතින් ඒක දිනු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. අර අහංකාරකමට ඉඩ දෙන්න එපා. ආත්ම දෘෂ්ටියට මට ඕම කිව්වට මට මොකද්ද ඕක? මම තේරුමක් මට පුළුවන් ඕක කරන්න. කවුරු කොහෙත් තියෙන එකම බණනේ. ඔහොම කියාගෙන කොටසක් ඉන්නවන්නේ මේකේ. අහන් මේ මොඩි තද කරගෙන ආයෙත්ින් හරි අර මේ හරි ගොරෝසුයි දැඩි. එතකොට මොකද වෙන්නේ? නැමෙන්නේ නැහැ කොච්චර ධාර්මික කරුණ කිව්වත්. එයාගේ හිත නැමෙන්නේ නැහැ. එයාගේ හිත තියෙන්නේ මෝල් ගස් ගිලපු හිත. ආයෙත්ින් එහාට මෙහාට හරවන්න බෑ. එයාගේ මතේ තමයි මතේ. එහෙමයි මේ ධර්මයේ අල්ලන්න පුළුවන් වෙයිද දන්නේ. ඒක උසහාය කළා බැලුවට කමන්නේ එහෙමයි වුණත්. එතකොට මේ ඒක තමයි මේ ධර්මයට උවමනා කරන දේ. මේ දහම් කරුණු වලදී හරියට ප්‍රයෝජනවත් වෙනවා. ඒ තමන්ගේ මතේ ගන්න නැතුව ධර්මයේ විස්තර කරන කාරණේට නිහතමානී වීම. නිහතමානී වෙලා සිටීම. එතන තමයි යාට යහපත සිද්ධ වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ සමාජය තුල අභියෝග තිබිච්ච බවට මේ අද උදේ අපි කතා කළා උපාලි නැද්ද? තිබුණා තින් හරියට තිබුණ අභියෝග මොනතරම් අභියෝගද? එක කාලෙත් තිබ්බ අර සවැත් නුවර අඹගස් ඔක්කොම කපලා දැම්මනේ. බුදුරජාණන් වහන්සේ අඹගහක් යට ප්‍රතිහාරය පානවා කියලා ප්‍රකාශ කරාම අඹගස් ඔක්කොම කපනද ඒගොල්ලන්ට කොච්චර බලයක් තියෙනද ඇද්ද? ඉතින් මේ අභියෝගෙ මැද්දේ ශ්‍රාවකයා හිටියේ කොහොමද කියලින්? සෝතාපට්ටි අංග නිසා මොකද්ද? පැහැදීම. ඒ පැහැදීම අවබෝධයකින් යුක්තව තියෙනවා නම් ආයේ එක එක්කෙනා කවුරු කිව්වත් එයාව හරවන්න බෑ. මේ පැහැදීම නිකන් කටවචනට තියෙන පැහැදීමක් නෙවෙයි. ආන් ඒකයි තමන්ගේ ජීවිතයට උමනා කරන පැහැදීම. ඒ නිසා ඒ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිරී පහදින්න ඕනේ. දැන් බලන්න නිවන් මඟ ශ්‍රාවකයෝ දැනගෙන හිටපු ලස්සනේ කාලේ. ඒක නුමනා කරන්නේ නේ. ශ්‍රාවකයෝ බොහොම ලස්සන නිවන් මඟ දැනගෙන ඉන්නවා. ඒ දැනගෙන හිටියේ විදිය දැන් ওই ආනන්ද හැඳුරෝ මොන සීක ප්‍රතිපදාව විස්තර කළා. විද්‍යාව මේකයි, චරණ මේකයි කියලා විස්තර කළා. එතන මේ විස්තරේ මූලික බුද්ධ දේශනාවට ගැලපෙනවද විරුද්ධයිද? ආ මේකයි. ඒකට ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අර බෙරේට වෙච්චදී විලා නැහැ මේකේ. පිරිසිදුයි ධර්මයේ. ඒ නිසා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ සීක ප්‍රතිපදාව අපට යන්දමෙන් හෝ දියුණු කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු.